ගෞරවනීය මහා සංඝරත්න අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, අද දින මේ පින්තුන් ඉමහත් ශ්‍රද්ධාවෙන් විහාරස්ථානයට ඇවිදලා ස්වාමීන් වහන්සේලා මූලික කරගෙන ඉතාම වටිනා පින්කමක් අනුස්මරණීය කුසල ධර්මයක් සිදු කරපු අවස්ථාව. සුමින්ද ගණකාගේ මහත්මා, ඉරේෂාගේ නමචි මහත්මිය, ආශෝ දේනිය, සෙතුම්ලිය දේනිය, ඉතින් ඔබ සිව දෙනා මේ වෙලාවේ මේ පින්කම සිදු කරේ. පින්කම සිදු කළ අවසන්වට පස්සේ තමන් සිදු කළා වූ පින්කම ගැන හිතලා, එහි ආනිසංස ගැන කල්පනා කරලා, හිතේ සතුට ප්‍රසාදය දිනු කරගත් පමණටයි පින්කමේ ආනිසංස වැඩි වෙන්නේ. විශේෂයෙන්ම තමන්ගේ නියගිය ආදරණීය පියතුමා, මීට වසර දෙකකට කලින් මියගිය සෝමපාල ලියනාරච්චි පියතුමා, ඒ වගේම පූජ්‍ය නොවනා ඒ ආදරණීය මිත්තණිය ඇතුළු ඒ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නටයි මේ පින්කම සිදු කළේ. ඉතින් ඒ මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම ඒ සංහිඳුවෙන් කෘතඥතාවයේ කළගුණ සැලකීම දැක්වීමක් වෙනවා. ඒ අතර පින්කම් සිදු කළා ඔබට ඒ පින්කමේ ලොකුම ආනිසංසයක් ලැබෙනවා. ඉතින් අද දින පින්කම දිහා බැලුවාම මේ පිළිතුරුන් බොහොමත්ම ශ්‍රද්ධාවෙන් බොහොම අවබෝධයෙන් කරන පින්කමක් විදියට ඉතාම පැහැදිලි. අපේ සදහවත් පිළිතුරුන් දානේ පූජා කරද්දී ඒ දානේ ඉතාම ශ්‍රද්ධාවෙන් මනාව සකසලා සියතින්ම කර්මඵල අදහගෙනයි දානේ පූජා කරන්නේ. ඉතින් අද දින දානේ ලංකාවේ දානය පූජා කරනා වගේ බොහොම ලස්සනට සියලුම දාන උපකරණ සහිතව අංග සම්පූර්ණ විදියට ඒ පින්කම ඔබේ ඇතින් සිදු කරගන්න ලැබුණා කියලා ඉතින් බොහොම සතුටින් කරගන්න. ඉතින් මේ පින්කමේ වැඩිපුර මානසික සිද්ධ වෙන්නේ මේ දරුවන්ට. ඒ දරුවන්ගේ ජීවිතේ එකතකින් ලොකු ආදර්ශයක්, අනිත් අතින් දරුවන්ට ලොකු ආශිර්වාදයක්. මේ දරුවන් දෙපළ ජීවිතේ බොහෝ දුර ගමනක් යන ඉන්න අය. ඉතින් ඒ දරුවන්ගේ අධ්‍යාපනයට, අනාගතයට නිරෝගී භාවයක් දෙන්න, අනාගත ජීවිතය සඵලවන්න මේ පින්කම ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා ඒ ගැන හිතලා වාර්ම සතුටට පත්වන්න. ඉතින් ඒ දරුවන් ගැන කරා වූ ආශිර්වාදාත්මක පින්කමක් විදියට සම්මන කරන්න පුළුවන්. පින්තුනේ, මේ සම්බුද්ධ ශාසනයක් අපි ලැබුවේ සසර බොහෝ කාලයක් කරා වූ පින්කම ආනිසංසයත් විදියට. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ගැන අහන ලැබීම, උන්වහන්සේගේ ධර්මයේ ලෝකයේ පැවැත්ම, ඒ ධර්මයේ සරණ යන අනුගමනය කරන ශ්‍රාවක ස්වාමීන් වහන්සේලා සංඝරත්නය ලැබීම අපේ ජීවිතේ කරා වූ ලොකෝම භාග්‍යයක් කියලා සලකන්නට. අනේ සම්බුද්ධ ශාසනයෙන් අපට ලැබෙන වැදගත්ම දේ තමයි අපේ ජීවිතයට වටිනාකමක් ලැබෙනවා. සාමාන්‍ය කෙනෙක් ජීවත් වෙනවා කියන්නේ ඉගෙන ගියාගෙන රැකියාවක් කරලා තමගේ දරුවෝ ටිකක් හදලා අවසාන කාලයේ එක් නැගලා මරණයටපත් වෙනවා. නමුත් වෙනතුනි, මනුෂ්‍ය ජීවිතයක් කියන්නේ ඊට වඩා වටිනා දෙයක්. මනුෂ්‍යකමින් ඉවරිත කෙනෙකුට ඒ ජීවිත කාර්ය තුළ එකාන්තයෙන් තමගේ ජීවිතය උපරිම සතුටින් ගත කරන්න අවස්ථාව ලැබෙන්න ඕන. අනිත් කාරණේ ජීවිතයේ එන්නම විහිපත් වෙන්න වෙන්න ජීවිතයේ සතුට වැඩි වෙන්න ඕන. ඒක තමයි සැබෑ ජීවිතයේ ලක්ෂණය. නමුත් අද අපිට තියෙන ජීවිත බොහොමයක් ලෙස බලන්න, ඒ බොහෝට ඥාන්මෙන් කරන්නේ ඉන කාලේ රැකිරක්ෂා කරන කාලේ බොහොම සතුටින් ඉන්නවා. නමුත් ටික ටික වියපත් වෙනකොට ඒ සතුට අඩු වෙනවා. අන්තිම කාලේ කැඟලේ උදකලාව බොහෝ දුකෙන් තමයි මරණයටපත් වෙන්නේ. නමුත් සැබෑ ජීවිතය කියන්නේ අන්තිම කාලේ තමයි එක්කම හිටියත් තමගේ ආධ්‍යාත්මික සතුට එන්නම වැඩි වෙනකොට. ඒක තමයි සැබෑ ජීවිතයේ ලක්ෂණය. අනිත්‍ය තමයි ජීවිතේ කාලයක් ගත වෙනකොට ඒ කෙනාට තවන්න ජීවිතේ කලාව දේවල් ගැන හිතලා සතුටටපත් වෙනට පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන් තමගේ ආමතාන්තට සලකපු හැටි, තමගේ ඥාති මිත්‍රාදීන් සලකපු ආකාරය, අසල්වැසියන්ට, අසරණයින්ට, දුගී මගියාට වගේන්ට තමන් ලෝකේ වෙන්නේ කොයි දෙයක් තමන් කළ තියෙනවද? අන්නේ තමන් කරපු දේ ගැන හිතනකොට තමට ජීවිතේ සතුටක් එනකොට ඒක තමයි ජීවිතේ ලක්ෂණය. අනිත් දේ තමයි ඒ ජීවිතේ කොයි අවස්ථාවක මිය ගියත් මරණයෙන් පස්සේ ලබන ඊළඟ ජීවිතය මේකට වඩා සුභ දිගාමී මීට වඩා ඉහළ පහසුකම් තියෙන තැනක තමන් ඉපදෙන්නට ඕන. මෙන්න මේක තමයි ජීවිතයේ තියෙන සාරකත්වය කියලා කියන්නේ. අන්නේ ජීවිතයේ ප්‍රධානතම දේ දිනෙන් දින සතුට වැඩි වීමත් අනිත් අතෙන් තමන්ට පරලෝක ජීවිතය ගැන ලොකු විශ්වාසයක් සතුටක් ඇති වීමත්. මෙන්න මේ ජීවන ගමනේදී සාරකත්වය පිළිබඳව ධර්මයේ තුලින් අපට පේනවා. අපේ සැබෑ ආධ්‍යාත්මික ජීවිතය කියලා කියන්නේ අප සරණ ගියව බුද්ධ ධර්ම සංගතේ පෙරුණගෙන තමගේ හදවතේ නිතරම සතුටක් ප්‍රසාදයක් තියෙනට ඕන. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන මෙන්න මේ තමන් සරණ ගියව පෙරුණගෙන තමගේ හදවතේ ලොකෝ සතුටක් සද්ධා උතුරායන් ප්‍රීතියක් නිතරම තියෙනට ඕන. මම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක් නේද? මම මේ උතුම් සත්‍යයෙන් සරණ ගියපු කෙනෙක් නේද? මම සැලසුම් ගන්නාදී ස්වාමීන් වහන්සේලා සරණ ගියපු කෙනෙක් නේද කියලා හිතනකොට තමන්ට ඇත්තටම මේ සම්බුද්ධ ශාසනය මේ දිරුවන තමගේ ජීවිතය තුළ සජීවී වෙන්නට ඕන. අන්න ඒත් එක්කම ඊළඟට පිළිගන ගුණාංගය තමයි සීලය. නැත්තම් පංචශීලය කියන කාරණය. ප්‍රාණඝාතයෙන් වෙන්වීම, සොරකමෙන් වෙන්වීම, පැරණි කාම සේවනයෙන් වෙන්වීම, බොරු කීමෙන් වෙන්වීම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන්වීම කියන මෙන්න මේ පංචශීලය ඒ කෙනාගේ ජීවිතය තුළ පිළිගනවා. ඉතින් දරුවන්ට උනත් අපිට දෙන්න පුළ ලොකුම දයාවේ තමයි මේ බුද්ධ ධර්ම සංගයේ තෙරුවන් සරණ යාම සහ මේ පංචශීලය ආරක්ෂා කරගැනීම. කුඩා කාලකටම දිනපතාම මේක ගෙදර ඉඳලා කවුරුත් එක්ක විනාඩි දෙක විනාඩි පහක් මේ සඳහා වෙන් කරගෙන හරි අපි වචනේම මේක කියනකොට ඕන. උදේ කියනකොට ඕන, රාත්‍රියේ නින්දට කලිනොත් අපිට කියන්න පුළුවන් නම් ඒක ජීවිතේ ලොකු ආශිර්වාදයක් වෙනවා. මෙන්න මේකට දිනෙන් දින තමන් ජීවිතයේ සතුට සැනසීම වැඩි වෙනවා. ඒතරක් මේ අපි ලබන අධ්‍යාපන කටයුතු අපි කරගෙන කියන දේවල් බොහොමයක් සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් මේ විශේෂයෙන් අධ්‍යාපනය ලබන කාලේ ඒ අධ්‍යාපන කටයුතු සඵල කරගෙන හොඳ මිත්‍රයන් ලැබිලා හොඳ වෘත්තීන් වලට පෙළඹෙන්නට ලැබෙන්නට අපිට මේ තෙරුවන් සරණ යාම සහ පංචශීලය කියන මේ කාරණා අපට උපකාරයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ පුඤ්ඤාමි සංදේශ සූත්‍රයෙන් දේශනා කරනවා. ඒ සූත්‍රය දැක්කේනවා මහා පුණ්‍ය ගංගා අටක් ගැන. පින් නදී පින් උල්පත් අටක් ගැන. මේ ලෝකයේ යම් කිසි කෙනෙකුට කරන්න පුළුවන් ලොකෝම පින්කම් අටක් ගැන ඒ සූත්‍රය දැක්කේනවා. ඒ මොනවද? ඒ තමයි මේ බුද්ධ ධර්ම සංඝ කියන කෙරුවන් සරණ යාමත් මේ පංචශීල ආරක්ෂා කිරීමත් කියන කාරණාට. ජීතන ඉඳගෙනම දිනපතා පුණ්‍ය ගංගාවක් ඉන්නා වගේ මේ කාරණාට අපිට කරන්න පුළුවන්. අන්න ඒක තම අපිට ඊළඟට මොනගෙන කාරණේ තමයි කල්‍යාණ මිත්‍රාස්ත්‍ර ලැබෙනකොට අපිට මේ ලෝකයේ වටිනාම දේ මොනගෙනවා. ඒ තමයි සද්ධර්මය. අනේ සද්ධර්මය තුළින් සම්මාදිටිය ලැබෙනකොට කර්මයේ පිළවඳව මේ දුකේ හට ගැනීම හා නිරෝධය ගැන අවබෝධය ලැබෙනකොටම අපිට ආර්ය ශ්‍රණිගේ මාර්ගයේ කියන මේ ධර්ම ප්‍රතිපදාව මොනගෙනවා. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා මේ කාරණාටත් තියෙනවා. අපි දවසට මොන වැඩේ කරත් වචනයක් කතා කරනවා නම් ඒක සම්මා වාචාවක් වෙනවා. හැකියාවක් කරනවා නම් සම්මා ආජීවේ. උත්සාහයක් කරනවා නම් සම්මා වායාමේ. හිත එක්කෙන් කරනවා නම් සම්මා සතියේ. හිත සමාධිමත් කරනවා නම් සම්මා සමාධියේ. උසහායක් තියෙනවා නම් ඒක සම්මා වායාමයේ. යම් ස්ත්‍රියක් හිතනවා නම් ඒක සම්මා සංකප්පේ. මෙන්න මේ කරුණාට තමයි හරියට අප තියෙන පියවරක් පාසාම හරියට නෙළුමක් පිපෙනවා වගේ අපේ ආධ්‍යාත්මික ජීවන වගේ සාර්ථකත්වය කියන්නේ මෙන්න මේ කරුණට. එතකොට ඒ තාක්ෂයෙන් බුද්ධ ධර්ම සංගයෙන් තෙරුවන් සරණ යාම, අනිත් පැත්තෙන් පංචශීලය. ඒ පංචශීලය රැකෙන ගමන මෙන්න මේ ආරණ්‍ය මාර්ගයේ කරුණෝ අපේ ජීවිතය තුළ පුහුණු කිරීම. අනේ කරුණාට වැදගත්ම කාරණයක් විදිහට දක්වන්නේ සම්මා සතිය කියන එක. රයිට් මයින්ඩ්ෆුල්නස් කියන එක. මයින්ඩ්ෆුල්නස් ඉස් ද ෆවුන්ඩේෂන් ඔෆ් බුද්දස් මැසේජ්. එතකොට මේ මයින්ඩ්ෆුල්නස් එක කරන්නේ නිතරම අපේ හිත ගැන අවධානය යොමු කිරීම. හිතට අරමුණක් එනකොටම දැන් තමන්ගේ හිතේ තියෙන මොකද්ද? කුසල අරමුණක්ද? අකුසල අරමුණක්ද කියන එක ගැන තමන් නිතර තමන්ගේ සිත ගැන අවධානය යොමු කරනවා. ඒකට හේතුව අපිට තියෙන වටිනාම දේ තමයි අපේ හිත. අපේ හිත පිරිසිදුව තිබ්බොත් අපට සතුටින් ඉන්න පුළුවන්. අපේ හිත අපිරිසිදු වුණොත් අපිරිසිදු වෙච්ච ගමන් අපට දුක එන්නේ. ඒ නිසා කවුරුවත් දුක් විඳින කැමති නැහැ. අපි හැම දිනක්ම කැමතියි සතුටින් ඉන්න. අන්නේ සතුටින් ඉන්න නම් අපි හැම වෙලාවෙම තමන්ගේ සිත ගැන තමන් අවධානයෙන් ඉන්නවා. අන්නේ ඒකට තමයි චිත්තානුපස්සනාව කියන්නේ. The contemplation of consciousness of mind. Always aware of our mind. Whether my mind is greedy or generous. Whether my mind is angry or not angry. Whether my mind is ignorant or not ignorant. This is our success. This is our skill. We are always aware of our mind. මෙන්න මේක තමයි අපේ ආධ්‍යාත්මික ජීවිතයේ හදරම විදිහට සැලකන්නේ. මෙන්න මේ සිතගෙන අවධානයෙන් ඉන්න ඉන්න හිතට එන අකුසල විතරක ටිකෙන් ටික අඩු වෙලා නිතර හිතේ පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය, ප්‍රඥාව කියන මෙන්න මේ ගුණාංග තුන එන්නම ජීවිතයේ දිනු වෙනවා. නැත්තම් දානය, සීලය, භාවනාව කියන මෙන්න මේ කුසල් තුනත් එක්කයි අපි හැම වෙලාවෙම ඉන්නම සාකරන්නේ. ඉතින් ඔබ හැම දෙනාට මේ සඳහා අපි ආශිර්වාද කරනවා. ඉතින් සුමින්ද මහත්මයා, ඉරේෂනෝනා, මේ ආදරණීය දරුවන් දෙපළ කැටුව බොහෝ දුර බැහැඳිලා දානය සකස් කරගෙන ඇවිදින්නා. ඔබ මේ දානය පූජා කළේ අප සරණ ගිය අපේ සාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කියන හැඟීම ඇති කරගන්න. ඒ වගේම මේ දානය පූජා කළේ මේ ස්වාමීන් වහන්සේට වගේම එදා බුදුරජාණන් වහන්සේ කාලේ පටන් වැඩ සිටිය සරුවත් හාමුදුරුවෝ, මොගලන් හාමුදුරුවෝ, මාතාශ්‍රම හාමුදුරුවෝ වගේ ඒ උතුම් මහරහතන් වහන්සේලා වෙනුවෙන් අපේ මේ දෑතින් දානය පූජා කළේ කියන හැඟීම ඇති කරගන්න. ඉතින් අපි සිතනවත් එක්කම ඔබේ කුසලිය තව තවත් දිනු වෙනවා. ඉතින් ඒ ගැන හිතලා වාසතුලට පත් ගන්න. හස් කරගත් මේ උතුම් කුසලයේ හේතුවෙන් මීට වසර දෙකකටයි මිය ගිය සෝමපාල ඊනාරජිතියතුමා මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කුංචනෝනා උපාසිකාව මේ පින දෙක සෝපත් වේවා. මේ පින දෙක සෝපත් යැයි සුභතිකාමි විය හැකි යම් තාක් සත්‍යං වේදනම් ඒ සියලු දෙනා මේ පින දෙක සෝපත් වේවා සුභතිකාමි වේවා අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි ගාථාව කියලා පෑන් වඩමින් පුණ්‍යානුමෝදනා කරමු. ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. යතා පරිවහා පුරා පරිමුහරෙන්ති සාගරං ඒතානම් මොක කප්පතේ ඔන්න මේ උදකම් වට්ටන් යතානින්නම් පවත්තති ඒව මේවයිතෝ දින්නන් තේතානම් මොක කප්පති හැස්කරගත් මේ සියලු කුසල අපි දෙවෙනට අනුමෝදන් කරවමු. සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව පින තුන්සිදු පෙරණ සියලු දෙහැම කටයුතු සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය ඇසල සේවා. විශේෂයෙන්ම මේ ආදරණීය දරුවන් දෙපළ ආසු සෙතුන්ගේ දරුවන් දෙපළගේ අධ්‍යාපන කටයුතු හොඳින් සඵල කරගෙන ඒ දරුවන්ට ලෝකයේ ඉදිරියට යන්නට දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාදය ඇසල සේවා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ට කොණානුමෝදනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සෙන්දියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සෙන්දියා. එත්තාවතාචයම් හේහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. මගරි සමිත මහත්මා හිරේෂ්ණෝනා බොහොමත්ම සතුටට පත්වන්න අද දින තමගේ දරුවන් දෙන්නා සමග විහාරස්නාක ලැබිලා ඉතාම ලස්සන පින්කමක් සිදු කරගන්න ලැබුණා කියලා ඉතින් ස්වාමීන් වහන්සේලා හත් නමක් වෙනුවෙන් දානය පූජා කළා. ඉතින් ලංකාවේ කළා ලොකු පින්කමක් වගේ අම්දුර හත් නමකට තමගේ දෑතින් දානයක් පූජා කරන ලැබීම ඒක ලොකු වාසනාවක්. ඉතින් මේ පින්කම ගැන නැවත නැවතත් හිතලා හිතේ සතුට ඇති කරගන්න ඊළඟ දවසේ පින්කමක් කරන අවස්ථාවක් ලැබෙනකම්ම මේ පින්කම ගැන හිතේට සතුටටපත් වෙන්න. ඉතින් මේ පින්කම ඉක්මනින් සිදු කරන්න උදව් කළා වූ අපේ ගෞරවනීය දමලකරහන් වඩත් අපි ආශිර්වාද කරන ගමන් ඉතින් මේ පින්කම ආනිසංසයෙන් මේ දරුවන් දෙපළ ඇතුළු ඔබ හැම දෙනාගේම මෙලොව ජීවිත සුවපත් වේවා, නිදුක් නිරෝගී වේවා, ජීවිතයේ දිනෙන් සතුට සැනසීම ජීවන වේලා අධ්‍යාපන කටයුතු වෘත්තීය කටයුතු සියල්ලම ජීවු කරගෙන ආධ්‍යාත්මික ජීවිතය සඵල කරගන්නට මේ උතුම් පින්කමට ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා කරව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවිවාදන සීලස නිත්‍යං වෙද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිමේවච අතෝ